සබ අනුමැතිය නොමැතිව සහ රුසියානු ආයතනයේ අනුමැතිය ගන්න ඕන බවට උන් ප්‍රකාශ කරා. ඉතින් එතන වෛද්‍යවරයෙක් වීම සඳහා මුහුණ දිය යුතු අවසන් විභාගයේ සඳහා මුහුණ දීමට මාළමේ හොර උපාධි කඩේට අවසර ලබා දීමට උන් තීරණ කළා තියෙනවා. ඉතින් මේ සඳහා විරුද්ධයි ක්‍රමේ පාලකය විසින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට සිදු කරන බඳවා ගැනීම තවදුරටත් වර්ධනය කිරීමට හැකියාව තිබෙද්දී ඒ සඳහා ප්‍රතිපාදන වෙන්නේ නොකර මේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් අරමුදල් වෙන් කරමින් තියෙනවා. ඉතින් මේ සඳහා විරුද්ධව ශිෂ්‍ය ව්‍යාපාරද අපි අකණ්ඩව සටන් කරනවා.